යම්කිසි භාවනා යෝගියෙක් කමඨාණක් වශයෙන් වර්තමානයේ සිහිය පවත්වන්න මධ්‍යම ප්‍රතිපදාවේ රැඳෙන්න උත්සාහ කරනකොට එයාට ඇතිවන ප්‍රශ්නයක් තමයි මේ වර්තමානයේ කියලා එකක් එයා අදනවා නිතරම. ඒක දැනුවත්ව කරන එකක් නෙමෙයි, දැනගෙන කරන එකක් නෙමෙයි, නොදැනුවත්ව. දැන් මම වර්තමානයේ ඉන්නවා කියලා එකක් හිතනවා. මේක දැන් මම වර්තමානයේ තමයි කළේ. මම මේ පාත්‍රය ගත්තේ මේ වර්තමානයේ තුල. අරන් ඉවර වෙලා තමයි කල්පනා කරන්නේ. එයා දන්නේ නැහැ පාත්‍රය අරගෙන ඉවර වෙලා මම වර්තමානයේ තමයි ගත්තේ කියලා කියනකොටම එයා අති වර්තමානයේ අතහැරියා. අතහැරියා කියන එකට වඩා අත්හැරුණා කියන එක තමයි ඇත්ත. ඇයි මේ වගේ මානසික තත්වයක් ඇති වුනේ මේ භාවනා යෝගියාට කියලා බැලුවාම එයා වර්තමානයේ ඉන්න දක්ෂවත් වර්තමානයේ ඉන්න අදක්ෂවත් එයා වර්තමානය තුළ පවතින්නේ නැහැ කියන එකවත් මොකොත්ම නෙමෙයි ප්‍රශ්නේ. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එයා වර්තමානයේ හරියට හඳුනාගත්තේ නැහැ. දැන් යුද්ධයකට ගියාම අපේ සොල්දාදුවන්ට අපි වෙඩි තියනවද? නැහැ. කීයටත් එහෙම කරන්නේ නැහැ. ඇයි? අපි හරියටම අතුරු හඳුනගෙන අපි ආනවා ලොකු කෙනාගෙන් මත්යා අරයා කවුද අපේ කෙනෙක් නෙමෙයි. ආ එහෙනම් වෙඩි තිබ්බට කමන්නේ. ඇයි යුද්ධයකදී සතුර හරියට හඳුනනවා තමයි වෙඩි තියන්නේ. යුද්ධය කියලා කිව්වේ මොකටද? සංසාර පැවැත්මට. අපි කියලා කිව්වේ කාටද? මාන්නියට. හතුර කියලා කිව්වේ කවුද? කෙලෙස් වලට. එහෙනම් කෙලෙස් වලට අපි පාර දෙනවයි කියලා කියන්නේ කෙලෙස් අඳුනගෙනයි පාර දෙන්නේ. අඳුනා නොගත්ත කෙලෙස් වලට පාර දෙන්න බෑ. ඒ මොනොත් කැලෑවට වෙඩි තියලා ගිහලා බලනකොට මොකවත් නැහැ. එහෙනම් ගස්සෙල්ලෙන උලඟට එල්ලලා තින්නේ අපරාධි පතුරන් ටික. එහෙම මේ ලෝකේ කිසිම තාපසයෙකුට කිසිම මුනිවරයෙකුට හඳුනා නොගත්ත කෙලෙස් නිරෝධ කරන්න බෑ. එහෙම ක්‍රමයක් කිසිම බුදුවරු දේශනා කරලත් නැහැ. ඇයි? හඳුනා නොගත්ත නම් මොකද්ද කෙලෙස් කියලා දන්නේ නැහනේ. ලෝභද, ద్వේසද, මෝහද, රාගද, වෛරයද මොකද්ද? හඳුනගෙන නැහැ. දන්නේ නැහැ. ඒතර මොන කමට අනද වඩන්නේ? කුමකින් නිරෝධ කරන්නද? නිරෝධ වුණ බව දැනගන්නේ කොහමද? ක්‍රමයක් නැහැ. එහෙනම් අඳුනගත්ත කෙලෙස් තමයි නිරෝධ කරන්න පුළුවන්. එහෙනම් සතුර හරියට හඳුනාගත්තට පස්සේ යුද පිටියේ වෙඩි තිනා වාගේ මේ ආධ්‍යාත්මික යුද පිටියේ මම සෙබලෙන් මගේ සතුර කවුද? කෙලෙස්. යුද පිටියේ කුමක්ද? මගේ සංසාරය, මගේ පැවැත්ම, මගේ භවය. දැන් මේ ප්‍රශ්නෙම තමයි සිය වඩන කෙනාට තියෙන්නේ. එයා සිය වඩනවා. හැබැයි සිය හඳුනගෙන නැහැ. එතකොට දැන් එයා සිය කියලා ගන්නෙ මොනවද? දුස්තියක්. දාහනේ වළඳලා මේ අද නම් දාහනේ මේ වර්තමානයේ වැළඳුවේ. දැන් ඕංකාරයකුත් ගියානේ. එතකොට වළඳලා ඉවරනේ. දීර්ණේ වෙලා තියෙන්නේ. එතකොට වළඳපු කතාවක්ම නේ කරන්නේ. ඒ කියන්නේ එයා අදාගත්ත වර්තමානිය තුල තමයි යන්නට වෙන්නේ. වර්තමානිය තාම හඳුනාගත්තේ නැහැ. වර්තමානයේ අඳුනගන්න සරල ක්‍රම තුනක් තියෙනවා. අන්ත තුනක් තියෙනවා. අන්ත තුනෙන් අඳුනගන්න පුළුවන්. මොකද්ද? අතීතය තුලින් වර්තමානයේ අඳුනගන්න ක්‍රමයක් තියෙනවා. අනාගතය තුලිනුත් වර්තමානයේ අඳුනගන්න ක්‍රමයක් තියෙනවා. ඒක දන්සප්පවත්තන සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ එක පාළි පාඨයකින් එක දේශනා කරනවා. වර්තමානයේ තුලින්ම වර්තමානයේ අඳුනගන්නත් ක්‍රමයක් තියෙනවා. එතකොට ක්‍රම තුනක් තියෙනවා. අපි විශේෂයෙන් සාකච්ඡා කරන්නේ වර්තමානයේ තුලින්ම වර්තමානයේ අඳුනගන්න එක. ඇයි? අතීතයෙන් වර්තමානයේ අඳුනගන්න එක ලේසි, ඒක හරි සරලයි. අනාගතයෙන් වර්තමානයේ අඳුනගන්න එකත් හරි සරලයි. හැබැයි සරල දේ අපේ ප්‍රඥාවට ගෝචර වෙනවා, ටග්ගල අපට වැටහෙනවා. හැබැයි වර්තමානයේ තුල හිඳගෙන වර්තමානයේ අඳුනගන්න එක වතුරට වැටිලා පීනන එක ටිකක් අමාරුයි. ඇයි? පීනන එක පුරුදු වෙලා වතුරට වැටුනම තමයි ලේසි. මේක කොහොමද කිව්වොත් වතුරට වැටුනට පස්සේ තමයි පීනන්න පටන් ගන්නෙ. ඒ පීනන්න පටන් ගන්න පීනන්න තින උමනාවට නෙමෙයි, ජීවිතේ බේර ගන්න. අතින් කරන්න තින දේ කකුලෙන් කරලා හරියා ගොඩට එනවා. එයි යාට තින එකම අවශ්‍යතාවය ගොඩට එන එක. පීනන එක ලෝකඩ පදක්කම් ගන්න එක, යකඩ පදක්කම් ගන්න එක, ඒවා මුකුත් යාට අදාළ නැහැ. යාට තින එකම අරමුණ ගැඹුරු වතරෙන් ගොඩට යන එක. අර අතු ටිකක් පේන්නේ ඒක අල්ල ගත්ත නම් ඇති. කකුලෙන් නෙමෙයි බඩෙන් හරි පීනනවා යා. කොමරි එනවා උඩට එනවා යා. එන මේ වර්තමානයේ තුල හිඳගෙන වර්තමානය දකින්න එක තමයි ගොඩාක් කාර්ය වරුන්ට අමාරුම දේ. ප්‍රඥා වැඩිපුර ඕනේ. එහෙනම් අමාරු දේ අපි දැනගන්න ඕනේ. මොකද මේ වර්තමානයේ තුල පවතින වර්තමානය කියලා ඇහුවාම දැන් මම ශ්‍රවණය කරනවා. මේක නම් කලින් ආලා නැති එකක්. ශ්‍රේෂ්ඨයි මේ කාරණාව කියලා ශ්‍රවණය කරනවා. ඒ ශ්‍රවණය කරනක හැයනවා නේද? ඒ හැයින්නේ වර්තමානේ. ඒ හැයින්නේ වර්තමානේ. එහෙනම් අපි මේ ලෝකේ ජීවත් වෙන හැම මොහොත ගානෙම ඉන්නේ කොහෙද? වර්තමානයේ. මේ ලෝකේ කිසිම කෙනෙකුට අතීතේ ඉන්න බෑ. කිසිම සත්වයෙකුට අනාගතේ ඉන්නත් බෑ. ඒ හැම සිදුවීමක්ම දැනෙනවා ඇසට, ඇයෙනවා කනට, දැනෙනවා නාසයට දිවට, හැඟෙනවා කයට, සිතෙනවා සිතට. දැන් මේක මොකද්ද? වර්තමානයේ. එයා වර්තමානයේ හඳුනාගත්තේ නැහැ. දොර වහනවා. ඒ වැයෙමින් යන්නේ වර්තමානයේ. වැවුනට පස්සේ ඒ වර්තමානය ඉවරයි. දොර වැවුනට පස්සේ වර්තමානය ඉවරද? නැහැ. වැයිච්ච දොර දකින්නවා. ඒක වර්තමානය. වැයිච්ච දොර දකින්නවා. වර්තමානය. වැයිච්ච දොර දැක්කා ඉවරයි. දැන් වර්තමානය ඉවරද? නැහැ. වර්තමාන සියලුම දේවල් සුන්ුණා කියලා හඳුනා ගන්නවා සංඥාවක්. දැන් ඉවර වුණා. ඒ ක්‍රියාවලිය ඉවර වුණා. ඒ ඉවර වෙච්ච එකත් වර්තමානය. එහෙනම් මේ වර්තමානය කියන්නේ ස්නේහ පාසා ස්නේහයන් අලුත් වෙමින් පවතින එකක්. හැම ක්‍රියාවලියක් තුළම හැම මොහොතක් ගන්න සිද්ධ වෙන දෙයක්. මේ ඇයෙන හැම වචනයක්ම වර්තමානය තුළ තමයි හැයෙන්නේ. ඒ පිළිබඳ සිතන කල්පනා කරන හැම සිතවිල්ලක්ම වර්තමානිය තුල තමයි සිතෙන්නේ. හැම සිතක්ම වර්තමානිය තුල තමයි පවතින්නේ. ඒ සිතට අතීතයක් අනාගතයක් ිතන්න බෑ. දෘෂ්ටියක් තුලින් සංකල්පයක් තුලින් අපි හදනවා එකක්. අපි හදනවා. එතකොට දැන් අපි හදපේක සිතේ වරදක් වෙන්නේ කොහමද? අපිනේ හදලා තින්නේ. අපිනේ නඩත්තු කරන්නේ. එනම් වර්තමානයේ කියලා එකක් පවතිනවා. දැන් වාඩි වෙලා ඉන්නවා. කොයි කාලෙද ඉන්නේ? වර්තමානයේනේ. දැන්නේ වාඩි වෙලා ඉන්නේ. එනම් වර්තමානයේ තුල තමයි සියලු සත්වය පවතින්නේ. ඉඳගන්නේ, නැගිටින්නේ, පම්පාස් වෙන්නේ, සතපෙන්නේ, භාවනා කරන්නේ, කමඨං වඩන්නේ, සාකච්ඡා කරන්නේ, බණ ශ්‍රවණය කරන්නේ, විවේක ගන්නේ, හැමදින්නේ, වත් කරන්නේ, බුදුන් වඳින්නේ, උපස්ථාන කරන්නේ, ගිලම්පස පූජා කරන්නේ, මේ ඔක්කොම වර්තමානයේ තමයි වෙන්නේ. හැබැයි වර්තමානයේ ඉන්න අය වර්තමානයේ දකින්නේ නැහැ. මොකද හේතුව කියලා බැලුවාම අර චිත්‍රපටියක් බලනවා වගේ. චිත්‍රපටිය බලන මිනිස්සු මම චිත්‍රපටියක් බලනවායි කියලා හිතාගෙන ඉන්නකොට ඒ සීය තිබුණොත් එයා කලබල නැහැ. එයා බලන චිත්‍රපටියක් නේ. හොරාට ගානවා හරි ප්‍රශ්නයක් නැහැ. කවදාද හොරා ඉති මැරෙන්න එපාය. අන්තිම එකේ ඉතින් හොරා නැති වෙනවා කොහොම හරි. එයා දන්නවා එයා කලබල නැහැ. එයා බැරි වෙලාවත් චිත්‍රපටිය බලනවා කියලා අමතක වෙලා අරතින චිත්‍රපටිය කෙනෙකුන එම ගන්න බෑ එම ගන්න බෑ තකල මෙච්චර මෙච්චර මිනිස්සු බලන මොකද්ද මනුස්සය මේ මනුස්සය මොකද්ද වෙලා තින්නේ අරයට ගානකොට මම දත් මිටි කනවා විරූප කරනවා ඇයි එයා දැන් රඟපානවා එයා ඉන්නේ පාසලේ නෙමෙයි එයා තිරේ ඉන්නේ දත් මිටි කාගෙන බලන්නේ කොමාරි එන් ප්‍රධාන නළුවගේ අම්මා මලා මේ මනුස්සයා තණ්ඩනවා ඇයි අර කට්ටිය අන්නකොට මේ මනුස්සයාට කවුඳුළු වැක්කිරෙනවා ළඟ ඉන්න මනුස්සයා ලේන්සියෙන් පිය දානවා ඉන්ටර්වල් එකේදී අයිස්ක්‍රීම් අරන් දෙන්නම් අරන් දෙපා ඊතේ මනුස්සයාට වාව ගන්න බෑයි ඒ මනුස්සයා වාඩි වෙලා ඉන්න කෙනෙක් නෙමෙයි ඒ මනුස්සයා තිරේ ඇතුලේ රඟපාන මනුස්සේ පෘථුජන ලෝකේ වර්තමානීය මේ තරම් විකෘති වෙනවා නම් වර්තමානයේ යාට මේ තරම් අහිමි වෙනවා නම් ආර්යවරුන්ට එච්චර අහිමි වෙන්නේ නැහැ ටිකක් අහිමි වෙනවා ඒ අයිමි වෙන එක තමයි හරයා එකපාරට අමතක වුණා රුපියල් 50 දීලා ටිකට් එකක් අරගෙන ගැලරියේ වාඩි වෙලා ඔළුව උස්සාගෙන බලන කොන්දත් ඉදෙනවා බෙල්ලත් ඉදෙනවා මේ ඔක්කොම අමතක වෙලා අර මිනිස්සුත් එක්ක තලා මේ මිනිස්සුත් දා ගන්නවා අර මිනිස්සුත් එක්ක ඉඳලා මේ මිනිස්සුත් අඬනවා අර මිනිස්සුත් එක්ක ඉඳලා මේ මිනිස්සුත් කෑ ගාලා ඉනා වෙනවා මේ මිනිස්සයා මානසික ලෙඩෙයි මේ මිනිස්සයා සම්පූර්ණ තිරය ඇතුලේ ඉන්නේ දැන් එළියේ නෑ හැබැයි ආර්ය ශ්‍රාවකයන්ගේ සීය වඩනකොට චිත්තානුපස්සනාවේ සතිය පුරුදු කරනකොට එයා වර්තමානයේ තුල තමයි ඉන්නේ හැම මොහොතක්ම වර්තමානයක් ඒක එයා දකින්නේ එයා වර්තමානයක් අලුතෙන් අදනවා අරේ අර තිරය ඇතුළට ගියා වගේ අලුත් වර්තමානයක් අදාගෙන ඒ වර්තමානය තුල යන නඩත්තු වෙනවා ඒ වර්තමානය එයා පවත්වන්න ගොඩාක් උත්සාහ කරනවා ලෝකේ කවදාවත් සිදු නොවන්නක් ඒක එහෙම එකක් ලෝකේ කවදාවත් සිදු වෙලත් නැහැ අපි ආලත් නැහැ මේක. ඇයි? අදාගත්ත වර්තමානය පවතින්නේ නැහැ. එහෙනම් මොන වර්තමානද පවතින්නේ? පවතින වර්තමානය පවතිනවා. එහෙනම් අපි කුමක් කළ යුතුද ආර්ය කෙනෙක් වශයෙන්? පවතින වර්තමානයේ පැවතෙන්න දක්ෂ වෙන්න ඕනේ. අපි කුමකටද දක්ෂකම පුරුදු කරලා තින්නේ? නැති වර්තමානයක් නිර්මාණය කරලා ඒකේ පවතින. ඒ වර්තමානය පවතින්නෙත් නැහැ. අපි පවතින්නෙත් නැහැ. එන මොනවද ඇදෙන්නේ? මානසික පීඩනයක්. කම්පාවක් දැනෙනවා. නිින්ද යන්නේ මාර වැඩේනේ. වර්තමානය කියලා එකක් උන්වන්සේ කියලා කිලා හොඳට ගොරෝනවා. මේක නිින්ද යන්නේත් නැහැ. ගිලම්පස වළඳ ගන්නත් බෑ. එකේ රියව කින්නත් බෑ. කොහෙද දන්නේ මේක තියෙන්නේ? බැරි වෙලා උන්වන්සේ අපිව අන්දනවද? අපි ඔළුව කුරුවල් කරනද? ඕමත් හිතෙනවා. බනින්න හිතෙනවා. ගුරුවරයා ඒ වර්තමානේ කොයි වර්තමානිත එමෙකක් නැහැනේ. බනින්න හිතෙනවා. දෝෂාරෝපණය කරන. මොකද එහෙම හිතෙන්නේ? අර පීඩනේ. අර කම්පනේ. එයා වර්තමානේ හරියට හඳුරගත්තේ නැහැ. එයා එහි කල්පනා කරන කොටත්, ඒ විවේචනය කරන කොටත්, ඒ තරහා යන කොටත්, ඒ තරහා යන්නේත් වර්තමානේ. එයා දන්නේ නැහැ. ඒ කියන්නේ කොහොමද කියලා කිව්වම අර කණ්ණාඩි අත් දෙකේ දාගෙන කණ්ණාඩි ඔයනවා මනසේ. එතකොට දරුවා බොහොම ප්‍රඥාවන්තනේ ආවිලා අනවා මොකද තාත්තේ වන්නේ? පුතේ කණ්ණාඩිය නැන්නේ පුතේ ඔයනවා. තාත්තට මොකද්ද කණ්ණාඩි පාවිච්චි කරන්න තියෙන ප්‍රශ්නේ ඇසල? දුර පේන්නේ නැනේ. තාත්තේ අර කුරුල්ලා පේනවද? ඔව් පුතේ. කුරුල්ලා කටේ තියාගෙන ඉන්න මේ කොළාත්ත පේනවද? ඔව් පුතේ. ඇයි තාත්තේ පේන්නේ? කණ්ණාඩිය තියෙනවා. ආ පුතේ කන. පුතාට පේනවා තාත්තට පේන්නේ නැහැ කියලා. ඇස් දෙකේ කණ්ණාඩිය දාගෙන ඔයන මිනිසයාට තේරෙන්නේ නැහැ මෙච්චර පැහැදිලිව පේන්නේ. ඇයි ඒ කණ්ණාඩිය තියෙන නිසා ඒ මිනිසට ඒක තේරෙන්නේ නැහැ. අර පොඩි එක ඇවිල්ලා තමයි බලන්නේ තාත්තට. ටිකක් ඔළුව නම් අවුල් තමයි. හැබැයි තාත්තට ඒක කියන්න ඕනේ නැහැ. තාත්තනේ තාත්තේ ඇයි ඇස් වලට කණ්ණාඩි දාන්නේ? පුතේ දුර පේන්නේ නැහනේ. ආ ඒකද කණ්ණාඩුවනේ. අර කුරුල්ලා පේනවා තාත්තේ. ඔව් පුතේ. එතකොට තමයි තාත්තට තේරෙන්නේ කුරුල්ලා පේන්න බෑනේ. පේනවා කියන්නේ කණ්ණාඩිය දාගෙන තමයි මේ හොයන්නේ. එහෙම කන්නේ නෙමෙයිද? 100 ඉඳගෙන 100 හොයනවා. 100 ජීවත් වෙමින්ම එයා 100 කොහෙද කියලා යව ගවේෂණය කරනවා. 100 තුල පවතින වෙලාවෙම එයා 100ක් කියලා එකක් අදාගෙන නඩත්තු කරනවා. අර කණ්ණාඩිය දාගෙන කණ්ණාඩිය හොයන මනුස්සයාට සාපේක්ෂව අපි තින්නේ එතන තමයි. 100 අඳුරගත්තේ නැහැ. චිත්තානුපස්සනාව කියන ධර්මතාවය අපිට හරියට වැටහුන්නේ නැහැ. හැම මොහොතක් තුළම අපේ සිත 100 තුළ තමයි පවතින්නේ. දකින හැම මොහොතක් තුළම අපේ සිත 100 තමයි පවතින්නේ. සම්මා දිට්ඨිය කියලා කියනවා. මොකද්ද සම්මා කියන එක? 100. 100 තමයි සම්මාව. 80 අවිද්‍යාව නම් කොහොමද සම්මා වෙන්නේ? ඒක මිත්‍යාව. 80 කියන්නේ අවිද්‍යාව. එතකොට ඒක සම්මාවක් නෙමෙයිනේ. එහෙනම් සම්මාව නිවනට ගැලපෙන එකක් නම් එහෙනම් ඒක මොකද්ද? 100 විද්‍යාව. එහෙනම් 100 තමයි සම්මා දිට්ඨිය. 100 තමයි සම්මා සෝතය. 100 තමයි සම්මා වාචාව. 100 තමයි සම්මා කම්මන්තය වායාමයේ. 100 තමයි සම්මා සමාධිය සම්මා සතිය. ඇයි සම්මා සමාධිය කියලා කිව්වේ? සමාධිය තුළ සිතිවිලි නැත්තම් 100 කොහොමද එන්නේ? අර සමාධියම 100 වශයෙන් පවතිනවා. පෙට්ටියක් ගත්තා අරලා බැලුව මොකවත් නැහැ. කාඩ්බෝඩ් පෙට්ටිය අරලා බැලුව මොකවත් නැහැ. අපි හිතනවා මොකවත් නැහැ නේද? ඇයි වාලා තිනේ? ඉස්ටික තමයි ඒක තිබුණේ. හැබැයි ඉස් තිබුණා කියලා අපි පිළිගන්නවද? නැහැ. මොකවත් නැති පෙට්ටිය බලනකොට මේක සෙලෝ ටේප් ගාලා ලස්සනට හදලා කවුද දන්නේ මේ කැත වැඩේ කෙරුවේ? නිකන් මිනිස්සු රවට්ටන වැඩක් නේ මේ කරලා කියලා තියෙන. නිකන් ලොකු බඩු තියනා වගේ, වටිනා බඩු තියනා වගේ, බින්දෙන සුළුයි කියලා ලියලා සෙලෝ ටේප් ගාලා නිකන් ලොකුට තියලා හැරලා බලනකොට මොකවත් නැහැ. තරා අපිට හරියට කවුද දන්නේ මේ මෝඩ වැඩේ කළේ? අපි රවට්ටන්න මේක කරලා තියෙන එක අපි හොයනවා කවුද මේ වගේ මේ වීලු වැඩ කරන්නේ කියලා. එයා වීලු වැඩ කරලා නැහැ. ඒ පෙට්ටිය ඉස් තියෙනවා. ඉස්තික පරිස්සම් කරලා තියෙනවා එයා. ඉස් තිබුණ බව අපි දැක්කේ නැහැ. එහෙනම් මේ සම්මා සමාධිය කියලා කියන්නේ සමාධිය සිත ඉස්සුණා. ඒ ඉස් භාවයේම සමාධිය බවට පවතිනවා. ඉස්භාවයමයි පවතින්නේ. එහෙනම් සමාධිය තියෙනවද නැද්ද? තියෙනවා. ඒ තියෙන නිසා නේද භාග්‍යතුන් වහන්සේ කියන්නේ සම්මා සමාධි. සමාධිය තුළ සම්මාවක් නැහැ. නිවැරදික්ම තියෙනවා. නිවැරදික්ම තියෙනවා. කොහොමද සමාධිය? එහෙනම් යම්කිසි අවදියක් තියෙනවා නම්, 100ක් තියෙනවා නම්, කල්පනාවක් තියෙනවා නම්, වර්තමානිය තුළ පවතිනවා නම් කොයිද සමාධියක් තියෙන්නේ? සමාධිය කියන්නේ සිත නිරෝධ වෙච්ච තත්වයක්. සිතවිලි නැති තත්වයක්. සිත ක්‍රියාකාරී ස්වභාවයෙන් නතර වෙච්ච තත්වයක්. කිසිම සිතවිල්ලකින් නැත්නම් කිසිම සිතවිල්ල පවතින්නේ නැත්නම් සිත ක්‍රියාකාරීත්වයෙන් ක්‍රියා විරහිත වෙලා නම් දැන් සමාධිය තියෙන්න බෑනේ. සම්මාව තියෙන්න බෑනේ. එහෙනම් සම්මාව පවතින්නේ සිත ක්‍රියාත්මක වෙන තාක් කල් පමණයි. සිත ක්‍රියා විරහිත වුණොත් සම්මාවක් නැහැ. එතකොට මේ සමාධියට භාග්‍යතුන් වහන්සේ සම්මා කියලා එකක් දෙනවා අර්ථයක්. එහෙනම් මොකද්ද? අර සමාධියම සම්මාව බවට ක්‍රියාත්මක වෙනවා. ඒ සමාධියම 100 වශයෙන් පවතින එකම තමයි 100. ඒ නිසා ඒ 100ට ඒ නිෂ්කලංක වෙච්ච 100ට ක්‍රියා විරහිත වෙච්ච 100ට නතර වෙච්ච 100ට භාග්‍යතුන් වහන්සේ සම්මා සමාධි කියලා අර්ථයක් දෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ එක කොටසක්. එනම් කිසිම ක්‍රියාවක් නැතුව නතර වෙච්ච සිත තුලේ නතර වෙච්ච ස්වභාවය තුල ඒ ස්වභාවයම සමාධියක් නම් අර ඉස්භාවය තුලත් මොකද්ද එකක් තිබිලා නේ මොකද්ද ඉස් තිබුණා වර්ගাড়ি 4ක ප්‍රමාණයක ඉස් තිබුණා ඒ ඉස් තමයි පරිසම් කරලා තින්නේ එනම් මේ ආයතන හැම එකක්ම හැම නාම රූපයක්ම ගණදෙනු කරනකොට හැම මොහොතක් ගානේ සතර ඉරියව්වත් තුලම එයා 100න් තමයි ඉන්නේ එයා 100 තුල තමයි ඉන්නේ. එයාට 100න්තරව වෙන කිසිම දෙයක් කරන්න බෑ. ඒ එහෙම එකක් සිත දන්නේ නෑ. ඒක අපි හදලා දුන්නොත් නිසා. අපි තමයි අතීතය හදන්නේ. දැන් කාට හරි අතීතයක් වෙන කෙනෙක් හදලා දුන්නයි කියලා එහෙම නඩුවක් තියනවද? නෑ. එහෙම හදලා දෙන්න බෑ. අනාගතය කවුරු හරි හදලා දුන්නා. ඒ නිසා ඒ අනාගතය පවතිනවා. එහෙම චෝදනාවක් තියනවද? එහෙමත් නෑ. එහෙම ඉන්න බෑ. එහෙනම් අනාගතයත් අතීතයත් අදාගන්නේ කවුද? තමන්. කුමක් උපයෝගී කරගෙන හදනවද? අවිද්‍යාව උපයෝගී කරගෙන. අපි තුල තියෙන නොතේරෙනකම, මෝඩකම, අනුවණකම ඒවා උපයෝගී කරගෙන අපි හදා ගන්නවා. ඒ කාලේ වෙච්ච දේවල් අතීතය. වෙන්න තියෙන දේවල් අනාගතය. වෙන්න තියෙන දේවල් අනාගතය. ඒක වුණාද? ගිලම්පස එකක් ලැබේ. ඒක අනාගත කාලේ. මොන ගිලම්පසද ලැබෙන්නේ? දන්නේ නැහැනේ. සමහරට කාට ලැබේ? සීනි අඩුද වැඩිද? දන්නේ නැහනේ. කාට අඩුද වැඩිද? දන්නේ නැහනේ. කෝපයේ සුදුද කළුද? දන්නේ නැහනේ. රසේ වැඩිද අඩුද? දන්නේ නැහනේ. කවුද දන්නේ දෙන්නේ? ඒකත් දන්නේ නැහනේ. එතකොට කොහොමද අනාගතයේ ක්‍රියාත්මක උනේ? එහෙම එකක් තාම ක්‍රියාත්මක වෙලා නැහැ. මතු වෙන්න එපාය. ක්‍රියාත්මක වෙන්න එපාය. ඒක අපි දැනගන්න. ඒක නම් නොදැනගත්ත දේ අපි හදාගත් එකක්. නැති එකක් අපි තාන ඉන්නවා. ඉවර වෙච්ච දේ ඉවරයිනේ. ක්‍රියා විරහිතයිනේ. එහෙනම් ඒකත් අපිනේ හදාගත්තේ. ඒ මතකයේ තියෙන අපිනේ හදාගත්තේ. එහෙනම් අතීතයත් අනාගතයත් ඒ භාවනා යෝගියා විසින් හදාගෙන නඩත්තු වෙනවා මිසක් විශ්වය තුලින් එක නඩත්තු වෙන්නේ නැහැ. හැමදේම අනිත්‍ය වෙනවා කියලා තමයි දේශනාවේ තියෙන්නේ. අනිත්‍ය වෙන දේ පවතිනවා කියලා කවුද දේශනා කළේ? කවුද කිව්වේ නැහනේ. දැන් එහෙම එකක් නේ දැන් භාවනා යෝගී අල්ලගෙන ඉන්නේ. අනිත්‍ය වෙනවා. අනිත්‍ය නම් නිරෝධයි. පවතින්නේ නැහැ. පවතින්නේ නැති එක පවතිනවා කියලා කොතනවත් කියලා නැහැ. හැබැයි අපට සාපේක්ෂව පොඩි කාලේ ඉඳලා හැමදේම දැන් පවතිනවානේ. එහෙනම් ඒක සංකල්පයක් පමණයි. මතකයක් පමණයි. අපි කරන නඩත්තුවක් පමණයි. ආයතන 6ම පැය 24ම හැම මොහොතෙම 100න් තමයි සිටින්නේ. ඒ 100 තුල පවතින එක අපි හඳුනා ගන්න ඕනේ. එතකොට තමයි 100 මොකක්ද කියලා අපි දන්නේ. 100 හඳුර ගන්නවා. හඳුනා ගත්තාම ඒ 100 ඒ පවතින 100 තුළ අපි පැවතෙනවා. පවතිනවා නෙමෙයි පැවතෙනවා. ඒ එයා කවුද? රාත් වෙලා මේ භවෙ පිරිනවම් පාන කෙනා. එයා හාරිය කෙනෙක්. එයා චිත්තානුපස්සනාව ඉවර කරපු කෙනෙක්. එහෙනම් 100 අඳුනගත්තේ නැති නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක්. භාවනා යෝගින්ට ගොඩාක් මේ ප්‍රශ්න තියෙනවා. එයා හරියට ඒ කමඨාන තේරුම් ගත්තේ නැත්නම් ගුරුවරයා තම රවන්නේ. අවුරුදු 7ක් වඩන මොකවත් වැඩුන්නේ නැහැ. වඩන්න මේක තේරිලාවත් නැහනේ. තේරෙන්නේ නැතුව කොහොමද වඩන්නේ? භාවනා කරනවා කරනවා මොකවත් නැහැ. කිසිම දෙයක් නැහැ. බොරුද දන්නේ කියන්නේ. භාවනා කිරිල්ලම නැහනේ. එතකොට මොකද්ද වෙඩෙන්නේ? භාවනා කරන්න එපාය. ප්‍රතිඵලයක් නේ කරලම නැහනේ. ඒක එයා දන්නේ. එයා හිතන්නේ එයා භාවනා කළා කියලා. භාවනා කළා නෙමෙයි භාවනා කොලා. එයාට භාවනාව තේරිලත් නැහැ භාවනා කිරිලත් නැහැ. හැබැයි චෝදනාව අවුරුදු 3ක් වඩන උන්වහන්සේ දීපේක පුදුමාකාර කාලනාත්‍ය කිසිම ප්‍රතිඵලයක් නැහැ. එයා භාවනා එක විනාඩියක්වත් කරලා නැහැ. හැබැයි ඒක එයා පිළිගන්නෙත් නැහැ. ඒ ශ්‍රාවකයන්ගේ දුර්වලකම් ඒ ගෝලයාගේ ඒ දුර්වලකම් ඒ හැය තේරුම් ගත්තොත් එදාට ඒගොල්ලන්ට දුක හිතෙනවා. එහෙනම් මටයි වැරදිලා තියෙන්නේ. එහෙනම් නිවර්දිදී භාග්‍යතුමාසේ දේශනා කළා. අපි වරදවා තේරුම් අරගෙන අපි මොකද්ද එකක් වැඩුවා. ප්‍රතිඵල හම්බුන්නේ. ඉතින් බුදුහාමුදුරන්ට බැනලා අරියනවද? බුදුහාමුදුර වරදක් කරලා නැහැ නේ. අපි ප්‍රඥා පාරමිතා පිරිවෙන අපිට අවබෝධයක් නෑ. අපට ඒක තේරුන්නේ නෑ. අපි එක වරදවා තේරුම් අරගෙන ഇതുමතට වෙන මොකද්ද එකක් වඩලා බුදුහාමුදුරන්ට ශාසනයටත් බයිනවා. අවුරුදු 7යි කියලා තමයි බුදුහාමුදුර නම් කිව්වේ. ඉතින් අවුරුදු 40 වස්ම වස් 40 කොයි ඉතින් අවුරුදු 7 මේක වැඩුණා. වඩන්න එපා හේ වැඩන්න. වැඩෙන්න වඩන්න එපා වඩලා නැහනේ. එතකොට බුදුහාමුදුරන්ට බණින්නේ ඇයි? ශාසනයට බණින්නේ ඇයි? අනවබෝධය. නිවැරදිව එයා තාම තේරුම් අරන්නේ නැහැ. එයා ඉන්නේ කොතනද කියලා. ඒක තේරුණෙත් නැත්නම් වර්තමානයේ 100යි 8 කොහොම තේරෙන්නේ? සිය කොහොමද අඳුරගන්නේ? රටපටල ගන්නවා. සිය හඳුර ගන්න ඕනේ. එතකොට තමයිලු පවතින සිය තුළ පැවතෙන්න පුළුවන්. කෙලෙස් අඳුර ගන්න ඕනේලු. එතකොට තමයිලු නිරෝධ කරන්න පුළුවන්. භාවනාව අඳුන ගන්න ඕනේලු. එතකොටලු ධානයට සමවදින්න පුළුවන්. සමහර කට්ටිය මාස 3 වඩන්න පුළුවන් ධානය අවුරුදු ගණන් වඩනවා. මොකද? භාවනාව අඳුනගෙන නැහැ. නැත මාස 3 වඩපු කට්ටිය ඉන්නවනේ. ධානයට සමවැදිලා ඒක ක්‍රියාවෙන් ඒක පෙන්නපු කට්ටිය ඉන්නවනේ. එතකොට මේ උත්තරයට විතර කවුරුද 12 ගියයි. ඒ කියන්නේ යා භාවනාව හඳුරගත්තා. ඒකේ පො කාලය තුල යා සම්පූර්ණ කළා. මෙයා භාවනාව හඳුරගත්තේ නැහැ. මේ බුද්ධ ශාසනය 2600 වෙනකන් ඇයි අපි ආවේ? කෙලෙස් හඳුරගත්තේ නැහැ. හතුර හඳුරන්නේ. හතුර හඳුර නැත්තම් කාටද වෙඩි තියන්නේ? අවුවෙන අවුන ඔක්කොම වෙඩි තියනවා. දුකයි සසර දුකයි ඔක්කොම විසි කරනවා. විසි කරලා කියනවා මේ අර iPhone එක කොහෙද දන්නේ වැටුනේ. පොඩ්ඩක් ගේන කෝල් එකක් ගන්න. ඒතර මේ මනුස්සය විසි කරලා නැහනේ. විසි කරපු බඩු පෙරලගෙන හොයනවා මේ කෝල් එකක් ගන්න තියෙනවා. නම්බර් දෙක තුනක් තියෙන එක ලියාගත්තේ නැහැ කොලේක. එහෙනම් ඒක හොයනවා. මේ මනුස්සය මොනවද අත්තරලා තියෙන මොකවත් අත්තරලා නැහනේ. දැන් ඒ වගේ විකාරයක් නෙමෙයිද අපේ ජීවිතෙත් වෙලා තින්නේ. හතුර හඳුරන්නේ. ඒ නිසා අවුච අවුච ඔක්කොමද ගන්නවා. බලනකොට එක එක්කවත් අතුරු නෙමෙයි එතන. කවුරුත් අතුරු නෙමෙයි. අපි සැකේට ගාලා තින්නේ මිනිසුන්ට. බලනකොට ඒ ඔක්කොම හොඳ මිනිස්සු. කෙලෙස් හඳුර ගන්න ඕනේ. තාපසයාගේ එකම රාජකාරිය තමයි පිණ්ඩපාතේ කරලා බලාගෙන ඉන්න. මොකද්ද යා? කෙලස් දියා බලන්න තමන්ගේ අඩුපාඩු දියා. ඇස්සලින් තියෙන අඩුපාඩු, කන්වලින් තියෙන අඩුපාඩු, වචනවල තියෙන අඩුපාඩු, ඉරියව්වල සීලිය තුල අඩුපාඩු, සිතවිලි වල අඩුපාඩු. මේ හතුරු ටික අඳුර ගන්නවා. අඳුරගෙනයි නිරෝධ කරන්නේ. හතුරු අඳුරන් නැත්තම්, කෙලස් අඳුරන් නැත්තම් කොහොමද නිරෝධ කරන්නේ? සිය හඳුරන්නේ නැත්තම් කොහොමද සිය තුල යා පවතින්නේ? මේ නිසා තමයි රාත් වෙන්නේ නැත්තේ. ඇයි රාත් වෙන්නේ නැත්තේ? මේ නිසා තමයි රාත් වෙන්නේ නැත්තේ. හැම මොහොතේ තුලම සියක් පවතිනවා. ඒ සිය තාම අපි හඳුරගත්තේ නැහැ. අපිට ඕන ඇවිද අපි කැමති දෙයට අපි අදාගත්ත සම්මුතියට සාපේක්ෂව අපි සියක් පතනවා. එහෙම සියක් හම්බෙන්නේ නැහැ. එක්කෙනාට එක්කෙනාට සතිය වෙනස්. මම සතිය වැඩුවත් මට දැනෙන සතිය වෙනස් එකක්. ඇයි? මගේ ප්‍රඥාවට ගෝචර වෙන විදිහට මට අමුතුම සතියක් පේන්නේ. ඔබ වහන්සේ වඩනකොට ඔබ වහන්සේට වෙනම සතියක්. ඇයි? ඔබ වහන්සේගේ ප්‍රඥාවට ගෝචර නම් 500ක් නමක් ස්වාමීන් වහන්සේලා සතිය වඩනවා නම් ඒ හැයටම හැමෝටම එක්කිනාට එක්කිනා වෙනස් සතියක් තමයි දැනෙන්නේ. ඇයි? ප්‍රඥාව වෙනස්නේ. විඥානයක් තවත් විඥානයකට සමාන නැත්නම්, ප්‍රඥාව තවත් ප්‍රඥාවට සමාන නැත්නම්, පාරමිතාව තවත් පාරමිතාවට සමාන නැත්නම් කොහොමද එක සමාන 100ක් තියෙන්නේ ලෝකේ? එහෙනම් එයාට ගෝචර වෙන සමාධිය, එයාට ගෝචර වෙන සම්මා සතිය එයා අඳුර ගන්න ඕනේ. එයාගේ නිවීම සමාධිය. එයාගේ නිවීම මොකද්ද කියලා එයා තේරුම් ගන්න ඕනේ. එයා තුල පවතින 100 මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඒක අඳුනගත්තාම ඒ 100 තුල එයා පැවතෙන්න ඕනේ. වැඩ ඉවරයි. වැඩ ඉවරයි. චිත්තානුපස්සනාවේ වැඩ ඉවරයි. පැහැදිලිද? දැන් වඩන්න පුළුවන් දරියට. තෙරුවන් සරණයි.